අපි ගොනු හරියටම ඉන්නේ නැත්නම් පිටින් ආයෙත් මනහක රැකෙන් දින කියන්නේ එකෙන්ම අහකු පහේ තමයි තියෙන්නේ අපේ රටේ නිතු දැන්නේ අපේ රටේ මිනිස්සු ලෝකීය පරිත්‍යාග කියනවා සිල්වරුන් ගුණවත්ම කියන ලෝක ප්‍රකටමයි පිටහන් කරන කියනවා ඒක තමයි අපේ රටේ සාමාජික උදාම ධර්ම ද්වේෂයේ කියන නාමය දහම් දෙවෙනි කියන නම අපේ රටේ ලෝක යන්ත්‍රය හඳුනා ගත්තේ අපේ රටේ තිබෙන ධර්ම ප්‍රමිතිය නාමය ධර්ම ප්‍රමිතිය කියන්නේ නිතුදි පොස්ට් එකක් යන්තම් ප්‍රමාණිකවද කරකර සම්පත ලැබුණා නම් ඉන්නුනේ කරමුදෝනි අපේ ධර්ම කියන්නේ අපේ පංච ශ්‍රේණියෙන් තියෙනවා ඒවත් මොනවත් ස්වාමී මහත්මයෙක් නැති නිසායි අපි දෙරේ නාම දෙන්නු කෙනා නෝතරවා කුඩා කාලේ පටන් ගන්න අපේ ජීවිතවල ප්‍රධාන අංගයක් කරගන්නවා ධර්ම ශ්‍රවණය කිරීම ඒවත් මොනවත් ස්වාමී මහත්මයෙක් ඇතුල් කිරීම උපරිමයන් බාහිරට ගෞරවයෙන් තියෙනවා සම්පන්නෙන් ධනස්ත්‍රාණය කිරීම නියම කාරණා පිළිබඳව අපේ ජීවිතවල ප්‍රධාන අංගයක් කරගන්නවා ඇයි ඒකට හේතුව පින්නක යම් ඥානාවක් කැපී සිටින්නේ හතද කැපී සිටනවා මොහොතක කල්පනා කරලා බලන්න අපේ ජීවිතයේ හතද කැපී සිටින කරන්නේ මොනවද කියලා අපේ ජීවිතයේ හතද කැපී සිටින දෙයකට මොනවද කියන්නේ කුඩාම කාලය අපි කියලා නේද ජීවිතයේ හතද කැපී සිටින උදාම කාලයක් ඉන්නේ කුටියේ උදාම කෙල්ලන්ටලා කෙල්ලන්ගේ වලටම ෆෝම් පිටු ගැහුවා ඇතුළට දැන් ලැබෙන්නේ කෙල්ලන්ගේ වලට ගියා එහෙම ඉන්නකොට අපලා තාත්තලාට කිව්වා ඔයෙකුගේ කුමින්දේ හරියන්නේ කෙල්ලන්ට විතරක් අත්දැකීමක් තියෙනවා බන්නේ දැන් ඉස්කෝලේ යනවා කියලා මොන්න ඒක පස්සේ අපට උගන්වන්න අපේ ඉස්කෝලේ බාරදුන්නු ඒකත් ඉස්කෝලේ බාර කියලා දෙන්නේ නැති ඉස්සත් විභාගයේ යනවා ආමාත්‍ය විභාගයේ යනවා ඇතැමට උත්තර වෙනන්නේ ඇතැමට විශ්වවිද්‍යාලයන් ඇති ඉතිපෙන තුන්කෙට මියන්න රැකියාව ලබා නැති විවාහයෙන් නැති දරුවන් ලබා නැති ජීවිතවල යටනම් ලැබෙන කරන්නේ නැති මේ හැමදේම දෙයක් තුමක් ගන්න හැදේ ජීවිතේ සතුට කැමතිම ගලන්න දුන්නේ දැන් අපේ ජීවිතේ කැමැතිම කෙලි කාගෙන ඉන්නේ අපේ ජීවිතේ සතුට කියන්නේ කාගෙන ඉන්නවද දරුවෝලා ගියා දොලා කියනවා වාහනය ඒ වත්මර කියලා මේර තමයි අපේ ජීවිතයේ කර්මාර්ථ කියලා බොහෝ දෙනා හිතන්නේ කෙනෙක්ගේ මඩට කල්පනා කරලා බලන්නේ මේ දේවංගලේ මම පරාප්‍රොත්තු වෙන්නේ නැතිවම යනවා කියලා අපේ ඇතුලේ විභාග සමත් වෙන්නේ නැහැ කියලා දැන කාරණා දුහත්කම් කියලා එතන විභාග තමයි තියෙන්නේ. එතන දෙවිත්‍ය යන්නේ සත්‍ය අපි ළඟම ඉන්නේ කියන කියා වලරන්නේ. මේ හැම දෙයක්ම උදව් කරන දෙයක් තමයි. දරුවන් ළඟ තියෙන්නේ. ජීවිතේ අපිට තියෙන්නේ. මොහොතකට කල්පනා කරලා බලන්න තියෙන්නේ දැන් සාමාන්‍ය විදිහට මේ දේවල් නැතිව දැන් දුක්ඛ නැති වෙනවා. ජීවිතේ ඕනෑම වයස් කෙනෙකුට කියන කාරණා බැරි විදිහට ඉන්නේ කියනවා. උදාහරණයක් දක්වා හැම දිනම කියන මොකක් හරි තවත් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. කුමාරමා විභාග සමත් වෙන බලන්න. විභාග සමත් වෙන්නේ රැකියාව බලාපොරොත්තු වෙනවා. රැකියාව බලාපොරොත්තු වෙන්නේ වියස්වරක් ඉගෙනුම් ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ළමාවල් කොහේ එතන මිදේ. දුරදරු බලාපොරොත්තු වෙනවා. ආමක් විභාගෙන් එතෙල්ලම් බර වෙනකට බොහෝ දේවල් ලබා ගැනීම ගැන අපි දරුවා පිළිගන්න උත්සාහ කරනවා. ඒ දරුවා ලැබෙන ආපතාස්තන විතරක් නෙවෙයි ගාමස්සත් වෙනවා. නම් එහෙම සතර වෙලා කාලයක් යන මේ සතර කියන්නේ කඩ වෙනවා. ඇතැම්කට දරුවා මාකේ කර සංසයන් කරද්දී අර මුලින් කියන බාර කොට කරලා කරද්දී දරුවා සමහම බාහවතර විලාස කරා නම් නොවෙන්නේ. බාහවතරේගේ විපාක සමාපනය කරද්දී ආර්ථිකයේ බලාපොරොත්තු සතර කෙලින් කඩ වෙනවා. ඇතැම්කට කාලයක් අපි අපේ ජීවිතේ ගැන මා ප්‍රකෝප වරන් කොට කියන්නේ තෝතේ නැත්තර කියලා කාලයක් උත්සාහ කරනවා. මේ කාලයක් අපි ඉන්නවා අපි අන්නා වෙනට තවත් පාර කීයක් යනවා. ඇතැම් අන්නාගේ නම කියන්නේ ඉන්නවා. එහෙම කියනකොට අපේ ජීවිතේ එක අපේ රෝගය යන කරනකොට මේ අන්නා වෙනට යන වාරණ කෙලින් කාර වෙනවා. ඊට පස්සේ ශරීරයේ බලහින් ජීවිතේ දෙනාපත් වෙනවා. අන්තිමට තියෙන දුන්නකට ලෙඩ දුකට පත් වෙනවා. අපි මහා බලාපොරොත්තු තියාගෙන අපේ ශරීරයේ අපට එපාලේ දවසක් ඉන්නවා. නිවිලක වෙනාමකට උපන් දිනයක් ගැන අවස්ථාවදී වැටෙන්නේ නිවාස දෙකක බාරු කරනවා. වැටෙන්නේ නිවාසලයි ගත කරන ජීවිතය ගැන මතක් කරලා බලන්න. ඇතැම් අයගේ ඉක්මනට මේ ශරීරයේ ඉන්නවා කියලා. ඉක්මනට මේ ශරීරය අත්හරිනවා නම් අත්හරින්න ලැබෙනවා නම් උදරයෙන් සත්‍යයයි. බලන්න කිව්වොත් සමාජයේ ශරීරය සමාජ කරන ලක්ෂණ තියෙනවා. ඉතින් මේක යන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ඉඳිතුනේ දෙන්නේ නැහැදීලු මත ඇත්තා. එහෙනම් අපි දැන් කලමු මහත්මයේ සැකරැස් නැරඹීමක් කරා යන මාවතක් අපට දේශනා කළා. ලෝකයේ මොහොතේ නාමයෙන් නැරඹීමක් කියලා තියෙන්නේ ඉගෙන ගන්න, හැකියාව කරගන්න, ජීවිත හදන්න, දරුවෝ ලබන්න, විවාහ වෙන්න කියන එක. මේක තමයි ලෝකයේ අපරාධන මාතෘකාව. මේවා කරන්නේ කියලා තමයි අත්වලින් අපට විතරක් කියන්නේ. මේවා කරන්නේ කියලා තමයි රෝවාන් කියවන්නේ අපට විතරක් කියන්නේ. නමුත් පිටින් මේ මාවත නෙවේ ජීවිතයේ සැබෑ සම්පීම නම් මාවත. ඇයි ඒක හේතුව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මෙතන ජීවිතුන් ලෙඩකින්ෙන් නිදහස් වෙන කියලා කියාගෙන කරන්නේ ලෙඩ වෙනම පුද්ගලයන් කියන ලාංකර ගැනීම මාතෘකාව. මොන බලන්න කිව්වද? අපි බලන්නකොට කියන අනාගතයේ ලැබී දුක්කට පස්සේ මේ පස්සේ ලැබී දුක්කලින් මෙදෙන්නේ කියලා ඉස්සරහ කරන්න මොකද කියන්නේ? ලැබී දුක්කට පස්සේ දරුවෝ ටිකක් ලං කරගන්න, සාමාජිකව ලං කරගන්න. අන්තිමට මොකද වෙන්නේ? අපිට ලැබුණාම දරුවන්ට කැඳ බලාපොරොත්තු වෙනක දරුවෝ හැදෙනවා. අපිට ඇත්තටම දරුවෝට නිශ්චිත සාධයක් නැහැ. දරුවන් එක්ක ඉන්නේ කාලින් නෑ. ඒ වගේමයි මෙහෙදි දුමහත්ව දේශනා කරනවා මහතු මෙ රෝගියා මාළුකේ නිදහස් වෙන කියලා කියනවා. ජනහර අත්ති රෝගියා ජනාවේ නිදහස් වෙන කියලා කියනවා කියන්නේ මොකක්ද? ඒ වගේම මහලු වෙන ජනාවත් අත්ති දේවල් කියලා ශ්‍රාන්ත වෙනවා. මේ අපි කාමික කරන්න කියනතුනි මේ ගේතර යාන වාහන හැලුත් හැලුණු මේ යන තියා සම්බෝධන පාසා ජරාජීත දෙන්නේ නැති ඒ කරන් කියේ අපි අපි දෙකකට ඉන්න අපේ සමාජකාරයව අපේ අපලකාන්තල මොහොතක් පාස්නා වයස කියන කින් ඉඳලාපත් වෙන්නේ ඒ කරන් කියේ තියෙන අපි උතුරකල් එහදන සතේ කිල්මාහේ කිල්මා ඒකතුන තියෙනවා ඒ විතරක් නෙවෙයි අපි ආතලෙන් තියෙන අපි හදන අපේ දරුවන මොහොතක් පාස්නා කියන වයස කියන්නේ අපි කියන දුන්නේ කැමැතිම ලබන්න දෙයක් නැහැ මොකද කරන්නේ මේක මේ වගේ මහලු වෙන දේවල් කියලා ගන්න කරන්නේ මෙන්න අපට වැඩේ තියෙනවා ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරන මානසික පස්සේ ලෝකයා මානසික පස්සේ ලෝක සත්‍යයම මානසික නිදහස් වෙන කියලා ගන්න මොකද කරන්නේ මානසික පස්සේ මේවා කියලා ගන්න කරන්නේ අපි පානි මහණ යාවන් කරගන්නවා කවුද කවුද කියන දෝතන මේ නැවතියන් ලාංකර ගැනීම අපි අදහම් කරෝදී අපේක්ෂා කරන්නේ නොදෙලි නාමිකා කරන්නේ නමුත් වෙන දිනේ අපි නාස්තර ගන්න හැම දෙයක්ම මාර්ගයට පත් වෙන දේවල් ගැන මේ නාස්තර ගැනීම ඒ නිසා මෙන්න මේ මාර්ගයේ කියලා කියන දනාවට හැකියාවක් ලැබෙන්නේ. අපිට ඉක්මනට කරන්න පුළුවන්. රැකියාව කරන කරුවන්ට ඉක්මනට කරන්න පුළුවන්. මොකද සෞඛ්‍යයේ සම්මතතාවට ඉක්මනට කරන්න පුළුවන්. නමුත් වෙන කිසිත් යන කෙනෙක් ඇතන මානසික සෝයා බලවල වෙනවා කියන්නේ මේ මාර්ගයේ කියලා කිසි දිනක අපට ඒක සතුතිමත් කරන්න බැහැ. මෙන්න මේ නිසාම තමයි ලෝක සත්‍ය ආකිනුතුනි අතෘප්තිකරව ජීවිතය ගත කරන්නේ. බුදුහාමුදුරේ දේශනා කරනවා පූර්ණ ලෝකෝ කටිත්තෝ සංහාරාකෝ. ලෝකයන් නිතරම ඕනෑයි මතේ කියලා කන්නව තාපේ රැඳෙන්නේ. මෙන්න මේ අපිට කියන්නේ මොලේ මොලේ ගැනම අපි හිතවල තුමුද වාස්තේ කරනවා. ටික කලක් ගියාට පස්සේ ඒ තුමුද තමයි කියන්නේ ගන්නෙ. ඇතැම් එක වටින ඇතුව කන්න අපල. එතකොට ඒ යනවා අපි ප්‍රැන්තර වෙනස් ගන්න විචාර. එයත් කාලයක් ආශ්‍රය කරමු. එයත් ආශ්‍රය කරමු. එයාගේ මේ මඩු පාසු එයත් නැින් කරනවා. කොහොම මොකද ජීවිතේ ඉඳින් අපේ අර ගැටින් ගැටට යන කෝලලා කියන්නේ අලුත් දේවල් තමයි. දුහාමරේ කියලා අසල කොමාර කියනවා. දිනක් ගමන් ගිහින් නරතිරේ. මේ ඉවදාහක ඉවනා දකින්නවා. ජම්බු බලන්න. කතු මාට ඉදිච්ච ජම්බු කියන්නේ ජම්බු ගන්න ඇති. මුළු ගතියේ ඉදිච්ච ජම්බු කියන්නේ වැඩිලා ජම්බු කියන්නේ. මේ සිවනාමක කටකරන ඈතේම දැකලා සිවල විනාමි මේ ගහ මස් තියෙන ගහක්. ගහේ මස් තියෙනවා. වැකිලක් තියෙන මස් කියලා ඈතදී මේ සිවලා නැහැ. සිවනාමක කටකරන මේකෙන් මේ ගහ හද දුරේ. දුරේ ගිහින් නැගිටල තියෙන ලොකු ජම්බු ගෙඩිය කියන එක කඩ ගන්නවා. ගහේ නම එළියක්ම බලන්නත් දැන්නේ ඒ ගෙඩිය පැත්තට ගන්න කාලෙකින් ගන්න කොහොම ඕන හැම ගෙඩියක්ම අතට ගන්නවා මෙයා බලාපොරොත්තු වෙන මාක් නෙවෙයි ඊට පස්සේ මේ සිවනා විතර මේ පිටුලකේ කියන මාක් නෝන ඒ ගහේ තියෙන මාක් කියලා සිවනා ඊළඟට අපිට කරන්නේ බහන්නට වෙන මේ ජාම් ගෙඩිය මේ මාක් නැටකම් කියලා බලන්නේ වැටෙන වැටෙන ගෙඩියක් උපද කරන්නේ ඒ වගේම අපිට අරගෙන බලනවා ඔබට තේරෙන මේ මාක් නෙවෙයි කියලා නමුත් කියවලා පින්වත්නි ගහන්නේ ඔව් මනතරා කරන මේ වැඩි දෙකේ එකක්වත් නම් නොවන්නට මේ ගහ කියනමක් කියනවා පින්වත්නි එතන නම් ඉඳලා ඉඳලා මේ කතා වේතර කරනවා පින්වත්නි අපේ ජීවිත සමාජයේ අපි ජීවිත සුද්ධිය කියලා කරගෙන යන මේ ටික ආකට දීගෙන ගන්න විභාග පාත්‍ර කපර වෙන්නේ කියලා ආකට දෙකට ගන්න අපිට කියනවා ආර්ථික විද්‍යාවෙන් මිලදී ගන්නවා ආර්ථික විවාහ කරනවා දරුවෝ ගන්නවා මේ හැම දෙයක්ම පිටු තුනේ ආරයි ජාම්බු බරේකදී අත්දෙවිය කොටි වදාහරි මේ දේවල් කියන සිත්තරයක් කියන්නේ මේවා ලබා ගන්නට නම් පිටින් තුරුත්ටි එක ලබා ගන්නටම තියෙන සාමාන්‍ය දෙයක් වෙනවා නොලබා තියෙන නම් ආර්ථික ලැබෙන දෙයක් ගන්න ඊට පස්සේ සාමාන්‍ය දෙයක් වෙනවා ඊට පස්සේ මේක කරන්නේ පාස් වෙනවා එන්නදී මෙන්නේ මාවට යන ගම්පියේ අපිට තියෙන විස්තරයක් නෑ ඒක තමයි අපිට කෙනෙක් බලාපොරොත්තු වෙනවා කියලා කියනවා නමුත් මුළු ලෝකයාම කරන්නේ කියන්නේ මේ ආර්ථික රටාවට නිරසත්ය කියන්නේ ලෝකයාම කරන්නේ මෙන්නේ මාවතෝත්තේ මිනිස්සු වන්න මිනිස්සුන්ට ආර්ථිකාව අපරවන මිනිස්සුන්ට ප්‍රෝතිය නබන තියන අවස්ථාවක් කියන්න අපරවන අපරවන මොකද මිනිසා බුද්ධිමත් වුණොත් ඒ බොහෝ දෙනා ආවාසියේ දැන් පරණ ප්‍රචාරණය ප්‍රචාරණය කරන්නේ රූපවාදී වාදකලි තම ප්‍රචාරණය කරන්න කුමක් අඳහාද ඒ වහන්සේ අලදී කදික අත්‍යවශ්‍ය දෙයක් අඳහා පිටුදී ප්‍රචාරණය අවශ්‍ය නැහැ මේ දෙකෙන් ගැටලා තියෙන රෝමානී කියන භූමිකෙන් කියලා දෙකන්නේ කියලා පෙට්‍රල් කියලා දෙකන්නේ කියලා දීසල් මිල දෙකක් කියනවා ආර් මිල දෙකක් කියනවා සිල්ලි මිල දෙකක් කියනවා මිලි මිල දෙකක් කියනවා රෝමානී වන දෙක කියනවා කියනවා කිසි දවසක ඉවරයි නෝ මිල දෙකක් කියනවා අවදාම කියන්නේ ඒව පිළිගන්නේ නොකියවත් අපි කරනවා අපි ගන්න වෙනවා එතකොට ප්‍රචාරණය කියන්නේ ඇයි අවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය දේවල් බවට පත් කිරීම අනවශ්‍ය දේවල් අවශ්‍යතාව බවට පත් කිරීම මේ කණන ප්‍රකරණයේ ඒ ප්‍රචාරණය කළේ ඒ ප්‍රචාරණය කරන දේකට එක්කම අපට අපින් දින දෙකක් නේ මගේ බඩු විදිහට ඒක වෙන්නේ ප්‍රචාරකයේ ව්‍යාපාරික සමාන දෙකකින් දින කරන්නේ ඒ විදිහට යන්නේ අපි නම් පිනුණියව සැබෑ බුද්ධිමත් කාලය ගත කරන අපට මේ බොහෝ දේවල් වලින් මේ පුණාතිය සත්‍යයෙන් අපට නිදෙන්නවා ඒවා අපි තාම පාරක්ෂා කරගෙන තියෙනවා දරුවෝ නොමගනේ නවත්න අපට බලන්න ගන්න පුළුවන් අපි සැබෑ බුද්ධිමත් බුදුරජාණන් වහන්සේ දෙන්නේ පුරා අවුරුදු 45ක් ධර්ම දේශනා කරමින් ඉතරේ කුමක්ද නිදි නිදි පුරුෂ බුද්ධිය ආදී නැහැ මේකේ පිටුපිටින්නේ ආත්ම ධර්ම කියනවා. මේ දර්ශන බොහෝමයකින් කරන්නේ මේ සාකේ අවුරුදු 50කට ජීවත් වෙලා ඉන්න කාලයක විතරක් පදනම් කරගෙන යන්න දේවල් ටිකක් කියන්න කරනවා. නම් බුදුහාමරණ ධර්ම කියලා කියන්නේ මේ අවුරුදු 50කට බලලා කියන ධර්මයක් නෙවෙයි. මුළු සංසාරයක් බලලා කියපු ධර්මයක් නෙවෙයි. අතීත සංසාරය අනාගතයේ අත්පන ඉරදමත් මේ දෙකම සංස්කෘත ප්‍රේතන තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. දැන් කෙනෙක් එකපාරම අත්වේ වුණා නම් උපතින්ම කෙනෙක් ආපාරික නම් අපි කියනවා බලන්න ඉතිේම කෙනෙකුට බලපෑම් කරපු මේ කෙනාට මහලු වංකඩක් නැතිලා කියලා. මේ දරුව කාටවත් වරදක් කළේ නැහැ. බලන්නේ මේ දරුව උපතින්ම ආපාරිකයි. එන උපතින්ම මාතෘකාවේ කියන අපි බොහොම අසාධාරණ දෙයක් වෙලා කියලා කියනවා. මෙන්න යාත්‍රාකෙ මිදුණු මාර්ගය කාල කියලා කිව්වා. බුදුහාමරේ කියන අවස්ථාවේ විදේශනා කරන මහණෙන් මෙතන කිසිම අසාධාරණයක් නැහැ. එතන කිසිම අසාධාරණයක් නැහැ. ඒ වගේම සිදුවීම් අනාගත දේවල්ක් තියෙනවා. දැන් උදාහරණයකට බුදුහාමරේ කාර්යයේ එක්තරා සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා. මේ ස්වාමීන් වහන්සේ පිළිතුරු නොකරපු වරදකට කපුණු. දෙන කොරෙක්ටරු වරදකට අන්පඩුවක් කරකම් කරන්නේ. මේ වරා ඒ ටික රැගෙනවා, රැගෙනවිලා රජතුමාගේ ඇමතියන් මොකද යාගෙනා වෙනකොට ස්වාමීන් වහන්සේ පාත්‍රය දා මේ කරක් නෙවෙයි. එතකොට මොකද උදී මේ පස්සේ නාපු රජතුත් හේතුවා මේ ස්වාමීන් වහන්සේ මේක කරන්න කලේ. රජතුමා නියමකරණය ස්වාමීන් වහන්සේ දුල දෙනවා. ස්වාමීන් වහන්සේ ගල්ලේ කාටද? අත් දෙක පිටපස්සට කියලා දැනලා බොහොම කීර උගලන මේ ස්වාමීන් වහන්සේ පිටපස්සෙන් යන විදිහට මේ උනේ විදිහට. මේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ එක දැකලා ඉවරේ මහත්කින් වැඩම කළා ආත මත තින වැඩේ ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ දාන දේශනා කළා. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ වේදනා සංඥාව ගැන ඉතලා වේදනා පස්මා නිදී කළා අර මුල මත තීමරපත් වෙලා ඔය මතකෙම කියන එක. මෙන්න මේ දෙවිය දැකපු සමහර පාසු වහන්සේලා ධර්ම කරා මාර්ග පිළිසහ ගන්නවා. මේ කිසිදු වරදක් නොකරපු මේ ස්වාමීන් වහන්සේ වහන්සේට ලොකු අසාධාරණයක් වුණේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන මහණෙනි මෙතන කිසිම වරදක් සිදු වෙලා නැහැ. කිසිම වරදක් නැහැ මෙතන මේ වගේම දෙයක් අතීත ආත්මවල කියන ස්වාමීන් වහන්සේ නොකනකෝ ආරකට කියන්නේ මම මේකත් කරන් උදව් කරලා තියෙනවා මෙන්න මේක බුදුරජාණන් වහන්සේ කාණේදී ස්වාමීන් වහන්සේ කියන්නේ කුණ්ඩකම් කියලා. පස්ව මහත්ය රහතුන කුණ්ඩකම් මහණන් වහන්සේ කියලා. මේ කුණ්ඩකම් ස්වාමීන් වහන්සේ පිටුදී රහත් වෙන කලින් උන්වහන්සේ යම් තැනකට වඩිනවා නම් වඩින හැම තැනකම පිටපස්සේ කාන්තාවක් වෙනවා වගේ තියෙනවා. බලන්නට තියෙන මේ ස්වාමීන් වහන්සේ යන කාරණාව කියන්නේ. නමුත් මේ ස්වාමීන් වහන්සේගේ කාරණාව තියෙනවා. දකින්න හැම දෙනාම මේ ස්වාමීන් වහන්සේමයි. බලන්න මේ කාන්තාවක් එක නැතිනවා. දැරිච්චේ විතර කරන මේ ස්වාමීන් වහන්සේ. මොකද මේක පිළිගන්නේ කියලා. මේ ස්වාමීන් වහන්සේගේ කලේ කාන්තර බුදුරජාණන් වහන්සේගේ කාලය කරපු අපුලයක්. මොකද අපුලයක් ආත්ම උපදිනා වහන්සේගේ කාලයේ කියන විතර සම්මුඛ වාක්‍ය දෙන්නා කිසම් සිවස් පානනාත් වෙනවා. ආත්ම උපදිනා වහන්සේගේ කාලයේ ආයුෂ සිවස් වැඩි මේ ස්වාමීන් වහන්සේ දෙනා වූ 20000ක් මහදාමයේ ස්වාමීන් වහන්සේ වෙනවා. ඉතාම කලින් මේ දෙනම යන්නේ දැන් වල එක ගමන් කරනවා. මේ ස්වාමීන් වහන්සේලා දෙනම කියන සමගිය දැකපු extra දෙවි කෙනෙක් කරනවා කියලා පොඩි විහිළුවක් කරනවා. මොකද විහිළුව මේ හාමුදුරු දෙන්න විනා මම හද වයින්කොට හැලයක් වැඩිම වරක්කොට එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙකුට බෑ කියන කෝණා. අර ස්වාමී මාත්‍රි කිව්වා නේද? දැන් මේ දුකින් තත්තර අනාත්මය කියනවා වගේ අනාත්ම ස්වාමී මාත්‍රි දැක්කේ. නමුත් අර කැලේින්ද ආපකාරණ මාත්‍රි මේක දැක්කේ නෑ. උන්වහන්සේ ගැන මේක දෙන්නේ. මොකද මේ දෙවියන් ඇස්ුවේ අර අනිත් ස්වාමී මාත්‍රි තේන්න විතරයි. සමහර දේවල් වල මේ හැකියාව තියෙනවා. සමහර ප්‍රේතෙන්ද ගෝලයන්ට සේවක හැකියාව තියෙනවා. ඒකත් අනිත් ස්වාමී මාත්‍රි මේක දැක්කා. දැන් මොකද කියන්නේ වහන්සේ වැරදි හැසිරීමක් මේ හැසිරුනේ ඔබ වහන්සේට දැන් මහාන කම නැහැ කියලා තෝරනවා. නමුත් මෙයා කැලේට ගිහු ස්වාමී වහන්සේ මේ කිසිම දෙයක් නැහැ. උන්වහන්සේ කියන්නේ කිසිම දෙයක් මාගේ අතේ මුනේ නැහැ කියලා නෑ. එහෙම කියන්නේ කොහොමද මම ඇත්තේ කරන්නේ නැත්තම් ආස්තාව කියන දියා ඔබ වහන්සේ වැරදි හැසිරීමක් හැසිරුණා. ඔබ වහන්සේ දැන් මහාන කමට ගැලපෙන්නේ නැහැ. කොහොම හරි කියන දෙනවා කියන තුන මේ වශයෙන්ම බයිබල් වාක්‍යයේදී අත්‍යවශ්‍ය කරනවා කියනවා. යාත් පත්ති විහාර සාමයේදී මේ ගොල් ආරෝපණය කරනවා. සංගය ආයතේ සමස්තාලයේදී මේ දැකපු සාමයේ වාක්‍යයේ මේ දැකපු දතක්. නම අල්පාවේ වාක්‍යයේ පැහැදිලිවම හදා ගන්නවා මාධ්‍යයේ කියනවලට මේ නැහැ. ඊට පස්සේ මේ දෙවියන් මේක දැක්කා. දෙවියන් කල්පනා කරා දැන් මේක සුදුසු කියනවා මේක දැන් සම්වේදයක් කරා යන්නේ සම්වේදයක් කියන මහා උත්තර කර්මයක් ඒ නිසා දැන් මේක ඉවත්කරන්න කරන්න මම කියලා අර දෙවියන් මාත්‍රේ කරනවා වගේ ඇවිල්ලා නැවත සඳහන් කළා මම දෙවියනේ මම කියන්නේ මම මේක කලේ විහිළුවට මේ ස්වාමීන් වහන්සේ නිරලෝක කියන අර සංඥාවෙන් ප්‍රකාශ කරනවා. නමුත් ප්‍රකාශ කළා පිටුසේ අර ස්වාමීන් වහන්සේලා දෙනමගේ කියන්නේ සමතිය මුලින් ඉන්නේ කතර පසුයි නේ. උන්වහන්සේ දෙන අර මේ කිමෙක අපට අපුනේ මේ අපුතලේ පිළිතුරු බාර අපුතලේ මේ කරේ මේ අපුතලේ හේතු පිළිතුරු දෙවියා ඒ දිවි ලෝකෙ ඉන්න වෙලා බුද්ධාන්තර කාර්යයන් මා අනීකී දුක්ඛින් නිරේ දැනි දුක්ඛින් දුක්ඛින් නැන්නේ මේ නැහැ තාමයි නැවත අපේ දුක්ඛ සම්ප්‍රදායක් ඉක්මතු වෙලා නැවත මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා මේ ගෞතම සම්බුද්ධ ශාසනය මහන් ඒ පුණ්‍ය දාන සාම දුකිය. එතකොට මේ ස්වාමීන් වහන්සේ මානව කිතවත් ඉඳලා අනිත් පැයට මේ ස්වාමීන් වහන්සේ දෙක එකට පිටපත් කරනවා. අනිත් පැය දුර්ලභ වෙන්න. ජනිතේ දුක් විලක්ෂ සමාහ කරනවා. නමුත් කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ ඇති ගෞතම සාම දුකා නිවර්තන ලබා ගන්න. ආනි මාත්‍ය රහන්තර අර පිළිච්ච කාර්මම පිළිදෙය අර කර්ම කතිය පිළිතුරුමින් කර්මයේ කියන කොහොම පුදුම දෙයක් කර්ම විපාක දෙන්න නම් විපාක දෙන්න ඕනේ අපේ නැද නම් ඒ කර්ම කතිය කරන කාරණා හේතුන් අපේ නැද ඒ කර්ම කතිය විපාක දෙන්න ඕනේ විපාක දීම සඳහා හේතු දෙකකින් වෙනස් හේතු මේකට තියෙන නම් වෙනස් හේතු ගේහට තමයි සම්බන්ධ වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියෙ ලෝසකහාමුදුර පිටකා කියනකොට ලෝසකහාමුදුරන්ගේ පිටකාේ වෙනම නිරූපණ ගානාවක් තිබෙනවා. අයින් කියනකොට ලෝසකහාමුදුරගේ පාත්‍රය දිහා බලනකොට අර ගාන කියන නිරූපණ මොනවද පේන්නේ? පාත්‍රේ ගාන මුදවට පිටිල ගාන වෙනම ඉන්නක් නැහැ කියන එක. නමුත් ලෝසකහාමුදුරගේ පාත්‍රේ ගාන මුදුනේ. ආන්තරයෙන් කියන්නේ පාත්‍රෙ නිත්‍යයි. මිනිස්සු වෙනාගේ කාර්යය ගෙනල්ලා නෑ කරන්නේ වෙන වෙන එකක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ කිසි බොහෝ කාර්යයක් බොහොම දුක් විඳින කෙනෙක් කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඉපදෙච්ච අවස්ථාවේදී මාර්ගයේ මුඛයෙන් දේශන ගත්ත මොහොතේම පුදුමම පහළ වුණා. ගමීම ලිස්සන කැමරු ලැබුණා. අන්තිම තෝරලා ගමෙන් යවුවා මේ කාන්තාව. දරුව ලැබුණු දවස් ඉඳලා කිංගම වෙන්නේ අම්මා කිංගම යනකොට දරුවා දෙකන්දු කිංගමට ඒ නිසා දරුවා ගෙදර ගියේ. මේ කාම දෙකතුලින්නේ අකුසල කර්ම සත්‍යයේ තියෙන මහ කුමුණය. බුදුරජාණන් වහන්සේ කියන්නේ හොඳට එකට මුළු අතට දැකලා අපේ තියෙන අප්‍රමාණ සත්‍යයක් දැකලා අනාගතයේ ඉපදෙන දින කතාවක් කියන දැකර තමයි අපේ දෙවි සාම කරුණාවෙන් ධර්ම දේශනා කරයි. සාමන කරුණාව කියන්නේ මහා කරුණාව කියන එක දේශනා කරයි. මුගල දෙවියන් ඇතැමිට අපිට ඇති වෙන්න නැති වැරදි වැරදි කරන කෙනෙක් දැක්කම අපිට විදිය මතක් දෙයක් හදන්න නැහැ. නමුත් පිළිතුරු හැබැයිකම දෙයක් නිහට ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නම් ද්වේෂයක් නෙවෙයි හටගත්තේ. මොකද හටගත්තේ? හටගත්තේ කරුණාව. ඒ කරුණාව හටගත්තේ මේ දැර අත දැරිය වැඩ කරන කෙනා කියන කෙනාව අවුරුදු 30 කින් අපරි දුකින් සත්‍යයක්. අපරි දුකින් සත්‍යයක් අද මේ ඒ සඳහා මේ බුදුපණිය හදාගන්නවා. එනික අපට තියෙන කිසි පුළුවන් නම් කොහොම හරි කරලා තමන්ගේ හෝ පිටතෝ වැඩි වැඩක් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ඇගේ වටින් පුළුවන් නම් ඒ වගේ කරුණාවක් අපට තියෙන්න ඕනේ. ඇයි මේක හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ අම්සා සත්‍යයන් ඉතරම් ඒ සෑම සත්‍යයකම නිවිත පෙර ආත්ම භාවන අපේ දෙමෝපියන් සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදී දුරදරවා පිටයි. එනිසා අපේ පිට කියලා ගන්න කෙනෙක් නැහැ. ඇතැමිට සමාජීය දුරදල්වත් සමාජීය කියලා නැස්තරගෙන ඉන්නවා මියාත්ම භාවය නිසා. ඇතැමිට අල්ලපු දෙදේ දුරදල්වත් පිට කෙනෙක් කියලා නැහැ කරනවා. ඒ අසල පිටේ ඉන්නේ මේක කරන ආත්ම භාවය අපේ අම්මෝ තාත්තා වෙන පුළුවන්. අපේ ආච්චිවරුන් කියන්න පුළුවන්. ඒ වෙලේ නැත්තක තියෙන කෙනෙක් අපි ගමන් කරන්නේ. ඉතාලේ ඉක්උන් සැතර ගමන කරන අපි. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ලෝකයේ යම්කිසි දුකින් පස්සේ ඉන්නවා නම් මාගේ මොහොතේ සංසතේකෝ වෙන මිනිස්කෝ දැහැලි දුකින් වෙන පස්සේ ඉන්නවා නම් ඒ සත්‍යයේ සම්මුදවට බලන්න. මුදවට බලලා කිසන්නේ අනේ මම සත්‍යයේ මේ වගේම දුකින් විදිහට කියලාකෝ කෙනෙක්. යෙදු දුක්පත් පත්කලා ආවරිත්පත්ට පත්කලා දුප්පත් වෙන අතරන විදාහින සත්‍යයේ කියනනම් හොඳට බලන්න අහවලින් යන එක. හොඳට බලන්න බඩර කල්පනා කරන්න මම මේ වගේම සතරේ දුකින් දුකින්නේ අප්‍රමාණ නම් ඒ විතරක් නෙවෙයි දුක් ආප්‍රදේශා කරනවා. යම් සාපේක්ෂව ඉන්න කෙනෙක් ඉන්නවා අද ඒක සැපමත් දුක් විඳින කෙනෙක් ඉන්නවා. ඒ කෙනා දැක්ක හොඳට බලන්න බඩර කල්පනා කරන්න මම අතරේදී මේ වගේම කටුල්ල කියලා. මොන දුහතනවාද? ඒක තමයි ඥානයේ දුක් හැපදේකම අතරේදී අනුබලකනවායි. ඒ අනුබලකනවාට ගමනේදී පිළිගන්න අපිට මේ සම්මා සම්බුද්ධ සාධනය කියලා කියන්නේ. ඉතාම දුෂ්කර වෙන අවස්ථාවක්. මේ සම්බුද්ධ සාධනයේ තියෙන වටිනාකම අපි දන්නවා නම් පිළිතුරු අපි හැම නිදි මරාගෙන භවනා කරනවා. මේ පිටු තුනකට බුදුහාමරි කාර්යයේ කියන කාන්තාව සෝනා කියලා. සෝනා කියන්නේ පස්තිකරයන් මහානා. ඇයි දරුවන් ගහකට කියනවා. මේ දරුවන් ගහට නාමයට සැලකුවේ අන්තිම කාර්යය. මේ නැරැත් අවුරුදු 120කට කටේවත් වුණා. 120දී මේ නැරැත් මහානා. එන්නේ විතරනේ නැහැ ඉතින් මම දැන් අවුරුදු 60ක් යන ගියාම එංගපත කෙස්කුන්නේ දෙකට දුක් කියන අමාරු ඉන්නේ අවුරුදු 120 මහා කිමේ නැහැ පිළිතුරු දෙකේ දීර්ඝින් පාත්‍රේ විවරාගෙන දස්තර කල්ලකට නැත්නම් අල්ලගෙන නැහැ වැටෙනවද සක්මන් කරමින් පවන කරා බාහන කරුනේ නැහැ පිළිතුරු 120ක් අතර යාමයි රහත් වෙලා ඒ නම් පිළිතුරු දහමේ වටිනා. දැන් අපි ජීවිතයේ වටිනාකම කියලා මොනවද කියන්නේ? අපි ජීවිතයේ වටිනාකම කියලා හිතන්නේ එක්ක රැකියාව, එක්ක ලබාගත් අධ්‍යාපන සහ ටික, එක්ක තමයි දුව දරුවන්, එක්ක තමයි ගේදර යන ඉවසන අපට ලොකු වටිනාකමක්. බාහිර පිනතර දරුවන් කැන්ඩිඩ දීලා කරනවා නම් නම් අපහරයට හැදෙන්න අපලයන් කලින් දරුවෝ ජීවිතේ සම්බන්ධ. දැන් මේව කර්තියම කීකලා කියනකොට දැන් මේවා හිතපු නැති අය තමයි මෙන්න කප්පෙට පත් වෙච්ච ගමන්ම බොහොම දුරටපත් වෙන්නේ. කෑ ගහන මම මෙහෙම දෙයක් හිතුවේ නැහැ කියලා කියනවා. බුදුමහමුදුර දේශනා කළේ මේක තේරි මරණ ධර්මෝනි මරණ කල්පීතුෝනි අභිඥා පස්සේ කියනවා. තමන් මරණයට පත් වෙනවා. තමන් ඇතුළු කරන මරණයට පත් වෙනවා කියන එක තේරුම් එනිසා ළඟම ඥාතියෙක් මැරුණාම කියන්නේ මම ඉතින් තුන්වෙනි දෙකම තිබුණේ නැහැ කියලා. ඒක පිනතේ බුදුහාමුදුරන් කරන ලොකුම විග්‍රහය. ඕන අඬ නැතුවම නැන්නේ. අඬන්න ඕන අඬන්නේ. ඔළුවා නාමෙන් වෙයි මම කියයි කියන්නේ මම තුන්වෙනි දෙකම තිබුණේ නැහැ. ඇයි? බුදුහාමුදුරු දේශනා කරන්නේ අභිඥාන් පස්සේ කතාවක් විතර දැනගෙන කියන මෙනිකන් මේ අපේ අපි උදේම කනලාවේ සාස්ත්‍රවලේ දේශනා කරා. දේශනා කළ කිවිදි කවුරුත් නැරුණා අපි කියනවා මම තුන් දෙකක් තිබෙනවා. ඒ වගේම අපුදු මා දේශනා කරනවා වියාපි ධම්මෝ මේ විහාරේ අර කීටෝත් අපි වෙන පස්සෙට ගන්න. නොයෙක් කිසි ලැබුණ කොට පස්සෙ. බරපතල පිළිම වෙනකොට. අසනිය වෙන තියෙන සියලුම සුදුසුකම් මේ හැරෙන්නේ කියලා අපි මේ සුදුසුකම් කියන්නේ නෙවෙයි දැන් කාටදනේ මම නෝකට ඔය වගේ දෙයක් සම්පූර්ණ වෙන්නේ බුදුහාම රේඛා කරන්නේ විතර තීකල් නෙවෙයි මේක මොකක්ද මේ අවස්ථාවේ මොන වෙන්න කලින්ම සූදානම් වෙන්නේ මේ වෙන්න අවස්ථාවේ කියන මාන විතරයක් නෙවෙයි කියන්නේ ඒක පිළිතුරු බුදුහාම හදන විතරයි අපේ කරණයේ අපේ සාස්ත්‍රවල දේශනා කළා කියන අනුකූල අපේ ජීවිතයේ තියෙනවා. සමහර දෙනෝ කියව ඉන්නවා නම්, පාඨකයව ඉන්නවා නම්, අවුරුදු ප්‍රෝග්‍රෑම් ඉන්නවා නම්, දරුවෝ ඉන්නවා. මුදවර් මතක තියා ගන්න මේ දුක්ඛාකටෝ ටික තියාගෙන ඉතිරිය තියාගෙන යන්නේ. මේවට ඉතිරිය තියාගෙන තමයි ඉන්නේ. මේ අනතුරු දෙක ඉදිරියේ තියාගෙන තමයි රෝපණය කරන්නේ හිනාවෙල ඉන්නේ. හිනාවෙල ඉන්න විතර මේ කාපුවම දැනගන්න. පිටියට අන්තර. පිටුතුනි පුදුමාන්තර කියලා කියන්නේ පිටුතුනි ලෝකේ අපට අතුකෙන්න ඉන්න මාමක කියartifactId පාස්වරේ. ඒ නිසා අපි වටිනාකම කියන හිතාවෙ ඉන්න දේවල් දෙන්නේ තියෙනවා මේ වෙනස් වෙන දේවල් ටිකක් අපි මේ දේවල් අවශ්‍යයි. ඒකේ එකකට දරුවම තියෙන අවශ්‍ය නැහැ කියන්නේ නෙවෙයි කියන්නේ. ඒව ලබා ගන්න ඒව ජීවිතයක් පවත්වා ගන්න අවශ්‍ය නැහැ. හැබැයි මට කියන්න තියෙන සුදී ඒව කමන්ට හැමදාම තියෙන දෙයක්. ඒක හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ හැම දෙයක්ම තමයි අහිමි වෙනවා. ඒ හැම දෙයක්ම සමාන අත්දැක ගන්නට තියෙන දවසක් එනවා. සම්පූර්ණ දේ මනාව අවබෝධනාව අවබෝධනාව අභිඥාන් පස්සේ කියනවා. සියලුම ප්‍රියමනාප දේවල් වලින් සමට දෙන්න නැති දෙයක්. දැන් ධර්මයෙන් අපි උවර මාස්ටර් කරන්න කැමති නේද? දැන් බලන්න අපේ අම්මල කාටද දෙන්නේ මේ කියපු අම්මල කාටද කියන්නේ මෙතන ඉන්න කෙනා. යාපල කාටද පුදානාලේ කොච්චර ආදරෙන් අපි හදාගත්තද? දැන් මේක කොහොමද මේ අපේ ආර්ථික කියලා අපි ආපරින් හදාගන්න කියන්නේ නැහැ. ඒ නිසා ඉතින් අත්හැරලා මේ මහ පොළොව මස්සන ගියක් තමයි මේ සමාජයේ තියලා මේ අල්ලගෙන අපි ඉන්නේ. මේ අපේ දැක්කේ කිසිම හැබැයිකම් මේ හරියට අපට ඇන්නේ නැහැ. හැබැයි තම සමාජයේ ඉඳියක් නම් තමයි කැමති දෙයක තියෙනවා. දැන් බලන්න මෙතන වාඩි වෙන්න මොකද මට ඒ කොච්චර අවස්ථාවේදී අපි මේ වාහනයෙන් ඉන්නේ ඉරියව වෙනස් කරන්න කියලා. හැබැයි තමයි හරියට අපට ඇවිදින අප අතුරුවන් සතුන ආවහන් ඉන්න වෙනස් වෙන්නේ. මුලින් වාහනයෙන් ඉන්නේ විදියටම පරි කරනකම් මේක කරනවා කියනවා. කොන්න ගන්න තියෙන අනාත්ම දෙයක් තමයි මේ. අපි කැමතිවම කැපී සක්සන් පරිදි යන්නේ. නමුත් මේ ශරීරයේ අවශ්‍ය දවස් කින්ද දිනා වටිනවා. කොටගත් එක දෙක සුදු වෙනවා. වේගයෙන් නම් මරණය කරන ගන්නා වෙලෙ තියෙන්නේ. සුසාන කුමාර යන ජීවිතයක් අපි ඉවත් කරන්නේ. මෙන්න මේ යථාර්ථයේ තියෙන පිළිවෙලෙන් දකින්න. මේක තමයි දකින්න විදිහ හදන්න වැඩේ. මේක නුවණින් දකින්න කියලා තියෙන දෙයක් දේශනා කරේ බුදුහාමුදුරුවෝ. අනාගතයේ හටන්නේ දැකෙන්න තියෙන අවස්ථාවලින් අපි හොඳවත් මේක අමතක කරගන්න තමයි අනාගතේ ගැටලු ආන්නේ. යම් කෙනෙක් ඇත්තන් ආකාදී ඉන්ද්‍රිය වලින් රූප සංස්කාරයේ දේවා ආහාර දැකලා ගැටිකර බුද්ධහමයට පත් වුණා නම් ගැටිකර තිනා වුණා නම් මට තියාගන්න ඒ සිනාසය නැති අනිත් පැත්තෙන් තව එකක් තියෙනවා. මොකද ඒ සිනහ වෙලා උඩ පැන ප්‍රමාණයට උඩ පැන පැන අඩන්න වෙනවා. හොඳට හරි කියයි. අනිත්‍යයෙන් කෘත්‍නා කුච්චි මාර්ගයම ග්‍රහණය කරගෙන උත්සාහයෙන් අර්ථෝපේ පතුනා නම් ඒ මට්ටමකට පිටින් අනිත් පැත්තෙන් දුක් එනිසා මෙන්න මේ අනුගමන ප්‍රමාණය කීකටි කඩු කරගෙන මේ වැඩතාවක් ගන්න උපේක්ෂාවටපත් වුණා නම් උපේක්ෂාවට සම්පෙන්නපත් වෙන්න කියන්නේ මොකද්ද? ඕක අනාගතයේ හදන්න වැඩ කෙරෙන අවස්ථාවක් නෙවෙයි. නැතහත් වෙන්න පුළුවන් මේ සත්‍ය මාර්ගයක් එක්ක කටකර ගන්නා නම් ඒක නට අනකරන දෙයක් නෑ. ඕක අයිතියම දකින්නවා තමයි අර්ථයෙන් දේවල් කියලා කියන්නේ. එනිසා මරණාසන්න මොහොතේ වස්තුවේදී සමාන විචිත්ත භාවයට පත් වෙන්නේ නැහැ. සමාන ධම්ම දෙහි කියනවා. සමාන ඊට වඩා දීල තැනකට යන්න පුළුවන් මේ මානසිකත්වය හදාගන්න කිව්වේ. හැබැයි සමාන ධම්ම දාන කෙනෙක් නම් කියන දෙන්නේ කියලා. මේ දරුවෝනි මගේ දරුවෝ එක්කම මේකේ දරණාව විතරේ කවන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. මොකද මේක වඩා තාක්ෂණික සැපුම්න සත්‍යයක් නෙමෙයි. ධර්මයේ ධන්න කියන තමයි පැති ලෝභී ආකාරයේ තමයි නිවර්තක මේ ඉඳන්ම මාසන්ත වෙන්නේ. අපේ නිවර්තකම අපේ ධර්මයන්ටම අපේ ඉඳන්මටම දැකී ආකාරයේ මේ කියන කොට වෙන්නේ. ඔය ඉඳන්ම ලැබෙනවා. ඒක ඉඳන්ම ලැබෙනවා. තමයි පිටිය සාමලෙමත් ලැබෙනවා. ධර්මයෙන් කියන්නේ. ජීවිතේ වා ආකාරවලදී දරුවන්ට උවහාපාතරෝදී ඉන්න කාමරයක උවහාපාතරෝදී අනිවාර්යයෙන්ම ඉන්න දේවල් එකම ලැබෙනවා. නියමී දෙපඩේ දෙන්නම. නමුත් ඉන්නේ කොහොමද දෙපඩේ මනුෂ්‍යයන් කියලා. අන්න ඒකයි හඳුන් මනුෂ්‍යයන් කියලා නෙමෙයි ඉතින්. දැඩි ආස්තරේ පිළිගියෝ ප්‍රේතයන් භූතයන් විලාකී නිවිස්තර ඉපදෙනවා. ඉපදෙනවා විතරක් නෙමෙයි ගැටලෙන්න දරුවන්ටවත් නිවිස්තර ඉන්න නැහැ කියලා. ඉන්නකදී කල්පනා කරන්න මේ අපායේ දුකට ගාමි වෙන්නේක මේ බෞද්ධයන් විතරක් කොහොමද දැනෙන්නේ? සමහර රටවල පින්දුනි රජවරු මහා ආධිපතිවරු අධිරාජ්‍යවල වගේ සිටින එකට මේ නිවෙස්වල සමහර මානවවල කාම ප්‍රේතයන් වගේ ආකාරයෙන් දෙකට තියෙනවා. සමහර රටවල පසුගිය කාලේ රටවල මරුනේ අපේ අතරලා තියෙන මේ නේද අකුරේ නම යකන් දෙකක මහා අධිනාජ්‍ය රෝවත්ගේ මහා ආධිපාදකරු රජවරුන්ගේ කුමාරවරුන්ගේ පොතුන් දීමේ කුමාරවරුන්ගේ නිය කිහිල සමහරය ඒ නිවෙස් ගන්න යාට එක දිනා ප්‍රේතියන් භෝජන වෙලේ ඒ වට දෙය වෙනවා ප්‍රේතියන් දිනා අදින නිමත ඒ කමර එවැනි කප්පියක් දෙන්නේ මේ ඉස්සයන් එනි තාපි දරුවන්ට දෙමෝපියන් සහෝදර සහෝදරට යුතුමන් කරනවා. නමුත් ඒ යුතුමන් කරන අතරේදී මේකේ කල්පනා කරන්නේ මේ අපි යුතුමන් කරන අතරේදී මේනම් අත්හැරලා යන දේවල් අධ්‍යයනය කරන්නේ. එනිසා උන් වැරදෙන්නේ ඉන්නයි මේ අවබෝධයක් තියනවා. මේ දානයක දේවල් අතරින් වඩාත්ම වටිනා කියලා කියන කෙනෙක්ට මේ හැමදේම දානයක් අතරින් රැගෙන යන්න පුළුවන් පුණ්‍ය මහිමයක් දැකේත පුණ්‍ය නිගහයක් අනාගතපත් කරනවා. අන්න ඒ ප්‍රධානයකන දාර්ශනිකම මම අහලා තියෙනවා. සද්දෝ සේන සම්මන්නෝ යතෝ භෝග සමාප්පිනෝ යම් යම් ආදී සම්මන්නති අත්‍ය සත්‍යේ වූදති. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ ඉෂ්ට කියන ගුණපතිය ඉෂ්ට ගුණපතිය මූර්ති වලයි මේ ඉෂ්ට ගුණපතිය වාසය කළේ මත්තරේ සංගදී නගරේ. මේ නගරයේ සිටුවරයාගේ කිය පුතා තමයි ධම්ම සිටුවරයාගේ පුතා තමයි චිත්ත කියලා කියන්නේ. ඒ පියතුමා දෙවියන් අතර සිටු කර පුරා දෙකම මහා ධර්මයක් ලැබුණ මේ චිත්ත රූපය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් කීය මුලින්ම මහානුමේ මහානුම කාර්ය වහන්සේ නමක් නමක් කියනවා. බුදුහාමරණ සාසනයේ මුලින්ම මහත්මයා ස්වාමීන් වහන්සේලා කවුද? මුලින් කාර්ය වහන්සේලාක් නමක් පත්තක මහණු. කවුද පත්තක මහණු? කොණ්ඩඤ්ඤ වප්ප ගන්දිය මහානාත්ති. ඔව්. මෙහිදී පත්තක මහණුගේ එක ස්වාමී වහන්සේ කියන්නේ මහානාත්ති. මහානාම හාමුදුරුව දිනක් මේ මත්තරේ සඳහන ප්‍රදේශයේ වැඩ කරපු අවස්ථාවේදී මේ කිච්ච රෝහත් යන්නේ පාරවහන්සේගෙන් බණ අහලා බොහෝම ප්‍රසාදයක් ලැබුණා. පස්සේ සෝවාන් වෙන කෙනෙක්ටම මේ කිච්ච රෝහත්යාගේ ලක්ෂණයක් තමයි මහත් සංකේත කියන්නේ. නිකරම කියලා හතරක් කියන්නේ. ඒකට මේ ධර්මයන් කරන්නේ ලාස්සෝවාන් මාර්ගයේ. මියා ගැලේ අවසන් කම් කරලා මොකද ලොකු ධනයක් තිබුණා. විතර කීකම් කරලා පස්සේ කාය බුදුහාමුදුරු හම්බෙන්නේ නැහැ. යාලේ බුදුහාමුදුරුවන්ගේ වර්තමාන අකඩල් නම් විතර පස්සේ කාය අනානා. මොහොතේ කාම කියන මොහොතේ අල්බාන කරනවා කියන්නේ ආර පන්තිය අන්තියක් දෙනා කියන එක සඳහන් කරනවා. පන්තිය අනුගාමික පිටක් එක්ක තමයි පරිවර්තන පිටක් එක්ක විතර ඇහිලා තියෙන පිටක ලෝකය. මේ ගෞරවණීය සම්බුද්ධ සාමණේරයන් ධර්ම කටහඬ ප්‍රාණයන් වහන්සේලා කෙරෙහි අග්‍රම පාණි පත්ලා කෙරේ. ධර්ම කටහඬ ඉන් සාමයන් අතරේ අග්‍රම පාණි පත්ලා කෙරේ කෙරෙව රටේ. එතන අවස්ථාව කීමේදී සාමයන් වහන්සේලා ඇතුළේ ඇතිවෙච්ච ධර්ම ගැටළු නිරාකරණය කරගන්න ඉන්න තියෙන කිසිත් ලෝකයක් නැහැ. ඒ තරම්ම ධර්ම ඥාණික දෙයක් මේ කිත බ්‍රෝහත්යන් දෙන බුදුහාමුදුරු ආමනේ ජේතවනා අනකව. ආපෝණ සහදීදී ඒ ඇනෙලිය පොකෝ ඉන්නේ බොහොම ප්‍රකාශයෙන් බොහොම බලව දැක්වා මේ කිත බ්‍රෝහත්යන්. මෙන්ති සිටිය දැක්ක ආනන්ද හාමුදුරු. බොහෝ ඒ අනේක විහාරත් නැහැ කාර විතරයි අනේකිය බොහෝ දෙනේ. මොහොත බලව දැක්වා. බුදුහාමුදුරුන්ගේ මහා රහතන් හාමුදුරුව ස්වාමී මේ කිච්ච ගෘහපතියාට වෙනත් කෙනෙකුගේ මේ වගේ ගෞරව ලැබෙනවාද කියලා. අන්න ඒක නිමිති කරගෙන දුපාතුල් මේ ගාතව දේශනා කරේ. සද්දෝ සීලේන සම්පන්නෝ යමෙක් සත්තම් මන්දනං සිල්වත් නම් යතෝ භෝග සමාප්පිනෝ යත සීලා භෝග සම්පති යුක්තනං යම් යම් කදේ සම්බයදේ අත්ත සත්‍යව කුලෙති. යම් යම් ජනපදේ යනවා නම් ඒ යන කැම තැනදීම ඌජාවට ගෞරව සම්පන්නයි. කිනුත් යම් ජීවිතයේ යම මේ පරිත්‍යාගයෙන් ගෞරව සම්මානයක් හත්තේ. ගෞරවයේ සම්මානයේ හත්තේ බරපතල වෙනවා නම් අපේ ළඟදී ඉන්න ප්‍රධානම ලක්ෂණ දෙකක් තමයි ශ්‍රද්ධාවත් සීලයක් පිළිහම්බෙද. සද්ධාම කියලා කියන්නේ පිළිගනුයි බුදුහාමුදුරන් කියන ගෞරවය. ධර්ම රත්නය කියන ගෞරවය. සංඝ රත්නය කියන ගෞරවය. බුදුහාමුදුරන්ගේ ධර්ම රත්නය මගේ සංඝ රත්නය මගේ කියන මේ කෙරුවල මමාලය කරන ස්වභාවයයි සද්ධාම කියන්නේ. ඒ ශ්‍රද්ධාව කියනවා ජීවිතයේ පිටුපිට නිතරම පිළිලා තියෙන ශ්‍රද්ධාව ගන්න එක. ශ්‍රද්ධාව නැති කෙනාට විතරම ජීවිතෙන්නේ වැරදි වැඩ කරනයි කියන සංකල්ප කතා තමයි විතරම ජීවිතේ වැඩ කරන්නේ. දේශපාලඥයන් ගැන නොයෙක් විදිහට උත්තරිත නැහැ ගැන තමයි විතරම ජීවිතේ තියෙන්නේ වාගේ. ඊයේ විතර විතරම හතරක් නැහැ. විතර හිත දුකෙන් තියෙන්නේ. නමුත් ශ්‍රද්ධාවන්ත කෙනාගේ ජීවිතේ නිවිරවවද විතරම බුදුම අරසිකපත් වෙනවා. නිතරම මේ දුකම ආවදගේ ධර්මයෙන් පරණ කියපු ධර්මයෙන් පිටරවලා තියෙන ජීවිතයක් තමයි. සරුවත් හාමුදුරුවෝ, නුඹරන් හාමුදුරුවෝ, මහාකාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, රාහුල පොඩි හාමුදුරුවෝ වගේ මාගේ බරන් කියලා තමයි යෝගී හිතේ විතර වාසය කරන්නේ. පන්සලේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක්ට වැඳලා ඌට නිතරම මතක් වෙන්නේ සරුවත් හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, නුඹරන් හාමුදුරුවෝ, මහාකාශ්‍යප හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ. මෙන්න පිළිතුරු ජීවිතයේ සත්‍යතාවය ගන්න. මෙන්න මේ අපිට ලබන මේ ධර්මය කියන තමයි ඉතියේ සාන්දරම පත්‍රේ බලන්න ගන්නවා. උදේ සාන්දරම සමානයි ආහාරය වගේ පත්‍රේ බලන්න. ඇයි මේ පත්‍ර බලන්නේ? පත්‍ර බලන්නේ කොයි තරම් කීයේදී ගැරෙන්නට කලද කියලා මේ මාතෘකාව. කීයේදී අනුබල පත්‍රලා කීයේදී කරකන්තද? කොහොමද පත්‍රේ බලන්නේ? උදේ සාන්දරම පිළිබඳව ලක්ෂණ කියන කීත අර දුතරික් පිළිච්ච කාරිත කතා වලින් අපේට පුරවන්න ඕනේ. පත්‍රේ බලන මොනවා කියන පත්‍රේ ගැන රාජ්‍ය උදාර කියන අවස බලන්න හැමදාම. උදෑසන වරක් වෙලින් ඉඳන් මේ එකන ඉතාලම හිත රාජ්‍ය දේවල් කියන. ඒ සත් සත්තම විනා කිසිකේ නීරිය තමයි ආහාරම් කියලා. නිතරම පුතා අඳින්න තමයි ඌදක්වන්න කියන්නේ. සුනේ කාර්යන කතාව. සෝපාන පරිහාණය කතා රාහුහාන් ගැන කතා තියෙනුනේ බුදුම ආන්දරෝ ලක්ෂණ සූත්‍ර දෙක දේශනා කරනවා. ඒක දීසු සූත්‍රයක්, ඒක පුත්තු සූත්‍රයක්. මේ සූත්‍රයේ ධර්මං හදන හැම දෙමව්පියෙකුටම ඉතාම නැති මත කියන අඳවලා දීසු සූත්‍ර දෙක. ඒක පුත්තු සූත්‍රයක්, ඒක දීසු සූත්‍රයක්. වත් සූත්‍ර දෙක ඒක පුත්‍ර සූත්‍රය, ඒක දීර්ඝ සූත්‍රය. හරි පිටිකට නෑ නේ සූත්‍රය සාම්ප්‍රදායික කියන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා සත්තමං උපාසකයන් කියනවා. එන්න මේ වගේ පිළිතුරු මේ සත්තමෙන් ඉන්නවානේ. මේ ලොකු සත්තමෙන් මේ ඉන්නවා. කොන්න ඔබ වෙදී සත්තමං කට බුදුහාමුදුරු දේශනා කරනවා. සත්තම වංශ පෙරවන් කරගෙන ඉපු ඉකාම හැදේවත් අම්ම කෙනෙක් ඉන්නවා තාත්ත කෙනෙක් ඉන්නවා. ඒ අම්මට තාත්තට ඉන්නේ එකම පුතෙක් නම. එකම පුතා නම් මේ පුතාට බා ආදරේ ඉන්නේ. ඒ පුතාගේ ඉල්ලීමක් කරන්න. මොකද ඉල්ලීම? පුතේ කොහොම හරි සිත් ගෘහපතිය හරි අත්හාරවත් වගේ වෙන්නේ. මොනවාද? අහවල් කීලකිය, අහවල් ගායකය, නළුවා කියන මෙන්නේ කියලා. එකම පුතා නැතිනේ පුතාට කියන පුතේ කොහොම හරි චිත්තසෝපති අනිත් අස්සාවක් කියලා වෙන්නේ කියලා. මේ ඒක එක්කගෙන මේ කියන්නේ චිත්තසෝපති කියන්නේ. මේ දෙන්න අතර මේ සම්බුද සාමි මේ තාම ආගත සම්පන්න දෙන්නේ මේ දෙන්න ආරාධනා කරනවා. බුදු ආදර කිසිකට දේශනා කළ නැහැ. අනාථ පිළිවෙත් සිතුමා වගේ වෙන්න, දිවිසා රජතුමා වගේ වෙන්න, විසාකම වගේ වෙන්න, පොතන් මල්ලිකා වගේ වෙන්න කියලා කියනවා. ඒ වගේ මේ සත්තමන්ත මෑණියන් කියන්නේ එකම දුවක් තමයි. ඒ දුවණින් ඉල්ලීම කරන්නේ. දුවේ කොහොම හරි පුජ්ජස්නාවක් හරි නඳුල මාතාවක් වගේ වෙන්න. මේ දෙන්නන් කඩකට සාමි මාත්‍රි මම දැනගන්න පොත්පත් කියලා බලන්නේ මොන කොයිවරු කඩකට පරිදි කියලා. එකම තුවා කියනවා නම් තුයන්ගේ ඉතිහි මාතර තුයේ කුමාරේ කුජුත්තරව හරි නන්ද මාතා හරි වගේ ඉන්නේ කියලා ඔන්න දරුවන්ට කියනිය වල දෙන ආකාරය. එකම පුතේ කියනවා නම් ඒ පුතා ඉහි දිනවන තමයි චිත්ත දුබපති හරි හත්තාරවයි වගේ ඉන්නේ කියුවේ. ඒ පුතා ළඟට දවසක මහණෙන්න කැමතිනා. එකම පුතේ කියන නම නැකනද? මානක රන්නේ අපේ ඇයිද? නමුත් මේ දරුවට දෙන ලොකුම දාය වෙනවා කියන්නේ මහා. ඒ දරුවා මහා සම්මානක් වුණා නේද? ඒ දරුවා තමයි ධෛර්ය සම්පන්න කරලා දරුවට කියන පුතේ කොහොම හරි කරුණා හාමුදුරු හරි මුගණ හාමුදුරු හරි වගේ දෙන්නේ කියලා. ඔන්න එකම උදාහරණ අරගෙන. ඒ වගේම සද්ධාන්ත උපාසනාවකින් එකම දීර්ණයක් නම් ඒ දීර්ණ ආරම්භාත කැන්සලෙන් හැරිලි වෙන්න. ඒ දීර්ණේ දීර්ණමත් කරන්නේ කොහොම හරි හේමා හරි උප්පලවන්නා හරි වගේ දෙන්නේ. එවැනි ධර්මයන් තියෙන තුනේ සමාන දෝෂින් ඉන්නේ නැහැ. එවැනි ධර්මයන් අරාන්දරයේ සමාන දෝෂාවක් නැහැ. සමානයි. එනිසා ධර්මයන් ලොකු මහාර්ථයක් තමයි. එනිසා නම් කියන කෙරුවන් කරණ කියන සම්මාද කෙනෙක් නම් ඒ සම්මාද කියන මහා ධර්මයක් ඇතුළයි. අතේ මේ සාමි භාගයේ තියෙන මාර්ගයේ ලොකු සතුටක් ඉන්නේ. අමාරයි නැතිනෙතුනි පොළොව සමහරයි තිතුන් පොළොව නැන්නේ නෙයි. සමහර ධනවන්තය ඉන්නවා වයිට් රෙඩි ඉන්නා එක් ඇන්ඩල උදකහා වල මහා කිස් බවකි. මහා පාළුවකි මහා අතුෘප්තිකර බහරේ ඉන්නවා. මහා ජීවිතක මහා ධනයක් ඇතුළ වෙනින් ඉන්නේ. නම් ජීවිතේ ලොකෝ අටුවා ලොකෝ කිස් බවකි. ඇයි ඒක හේතුව? අර අත්හැරියට පිරාපත් වෙන වෛද්‍යයෙන් දෙමළට පිටපස්සේ ගිහින් ආයෙමගේ කෘත්‍යයක් නැතුව දැන් ඉතිහිත් හදේ ඉන්නේ. දැන් කොහොමදන කරකලි දින පුරා නම් මාත්‍රි කිත්තේකට කියනවා. නමස් සත්‍යතාවු කියන ගාලයක ඉගෙන ගන්න අපිට මේ පස්සේද ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එකක් වරක් වැඩි කරගන්න බලවත් පත්තමම බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මරත්නයේ සංකරණයේ යටි කරගන්න. නිතරම තමයි මේ ඉතාම පිළිසිදු ධාර්මීය පුදුහුණා විතර නිමෙතේ උදලයන් පහතේ උදේක ගැන එක කියන්නේ. මල් පූජා කරන්නේ බුදුහාමුදුරන් පූජා කරන්නම කියන මාතෘකාව නිමෙතේ වදාත් කරගන්න. සමහර රජවරුන්ට පිටුරුන්ට දිනතුනි මල් කියන වෙනම දේවල් නැහැ. සමහර දැනට වර්තමානයේ ජනප්‍රිය ඉන්නවා සමහර ක්‍රිකට් කීඩවලින් දවසට මාර්ගවට විදියට පූජා කරන්න ඉන්නවා සමහරයි. අපේ ජනප්‍රිය පිළිගැනීම තමයි ප්‍රධානම දේ ඉන්නවා. තම සංගපාන නිලියන් ඉන්නවා. කෝරටින් කරන ඉන්නවා. බණ බහන කරන ඉන්නවා. ඒ අය ධර්මයේ පිළිද සත්‍ය නැහැ. මේව ධර්මයේ සමලක් කියලා තුනේ ජීවිතේ ඉන්ද්‍රියක් වෙනවා කියලා පස්තැනට දුක් විඳින නැතුව ලජීවිත අහත සම්මත කරන්නේ. එතනට මහා ධර්මයක් කියන්නේ එක් මත්තම යටි ඉංග්‍රීසි කියන කාරණේ ඔක්කොම දෙකේදී මහා දුකලිස්සන්ට කෙරේ විනාම් වල එනවා. දැන් පසුගිය කාලේ මේ වගේ කිදෙන කීපයක් ඔබ දැකින්න ඇති. ඔබ අහන්න ඇති. ඇයි මේ දුකලිස්සන් මේ කෝරේ තියෙන්නේ? එකාදෙනේ ශ්‍රද්ධාවට දෙනවා අනිත් කෙනෙක් අහෝ සීලයට සම්බන්ධ. සිල්වත් බවට කරලා. පිටුපිට පංචකයේ මොනවාද ආනාපාන සතියේ අනවරක තියෙන ගුරු කියන්නේ මත්හරි කියන්නේ මේ පහින් හැකියාවක් වලට ඉන්න ඒ වැලකුණු ප්‍රමාණයට පිටින් ජීවිතේ තැන්පින් අපිට මේවත් දෙලක් කියන්න පුළුවන් මේවත් කරොතින් ඇතිවන අප්‍රකාශයේ අපට ඇතිවන අවශ්‍ය පිටුලින් ඒවත් කරන ලැබෙන ප්‍රතිලාභයක වඩා නැති දැන් උදාහරණයක් අපට රුපියල් 1000ක් කරගන්න පුළුවන් දානක් වරකට කරව කියන අපි අහපු තැනදී අපි කියන්නේ විශ්වාසී ඉන්න අය අපිව නැමින් ඇතුළු කරන අය එක දැනගන්න උපද වෙන්නේ අපි කෙරේ තියෙන විශ්වාසය නැති එක. කල්පනා කරලා බලන්න කියන්නේ ඒ රුපියල් 1000ක් වරකට කරලා අපට ඒ ඇතිවන අප්‍රසාදය අපට ඒ රුපියල් 1000ක් ලැබීමෙන් තියෙන වාසියක් වෙත සම්පන්න කරලා බලන්න. උපයන් ධාමත්ම අපි අනිත් තැනකින් වරකට කරෝටි අපට ඇතිවන අප්‍රසාදය නැති කරගන්න ඒ ගත්ත රුපියල් 1000ක් පුළුවන් තරමට මේ රුපියල් දාලා ආයේ නැත්නම් ඔක්කොම බෙදා දුන්නොත් මේ පුළුවන් තරම් නැති කරගන්න. 10 300 තුන බැරි නේද? අන්න ඒ නිසා කියන්නේ අපි දුස්තිරිච්ච නොකර ඉන්නේ. මරණින් පස්සේ දුක ගන්න වෙන හින්දා නෙවෙයි. මෙලවදී අපට ලොකු අවශ්‍යතාවක් තියෙනවා. අපි දොරවල් කියන එක දොරවල් දෙකක් කියන ප්‍රතිදුමක් තියෙනවා. අපි කියන්නේ අනිත්‍යයන් ඇත්තන් කිව්වා පිළිගන්න එක. ඒ වගේම නිවැරදිව අම්මතාට දෙන්නා පංච දුස්තරිය කරනවා නම් පින්තුනි කොච්චර කියලා අහලා කොච්චර දුක් මහන්සි කියලා දහදී වබුරල දරුවෙක් හදන්න සාකරත් ඒ දරුවන්ගෙන් තමයි බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි දැනෙන්නේ. ඒ නිසා දරුවන්ට ආදරේ නම් අතේ තියෙන එක වැරදි සිදුනා වෙන්න පුළුවන්. නමුත් පින්තුනි විවාහයක දවස් ඉඳලා පස්සේ දරුවෝ නැති දවස් ඉඳලා හැකි තාක් සිල්වත් වෙන්න. ඒ විතරක් නෙවෙයි පින්තුනි විවාහ වෙන්න බලාපොරොත්තු වෙනා ඉන්නවා නම් හැලින්ගේ නාම කිල්මත් වුණා කියන්නේ ඇයි ඒ සමන්ත ලැබෙන දරුවන් ලැබෙන්නේ සමස්ත ගුණයට සමගාමී හැකි. දිව්‍ය ලෝකවලින් බ්‍රහ්ම ලෝකවලින් සිදුවන පුණ්‍ය කාමී සත්‍යයන් ඉන්නවා. ඒ සත්‍යයන් පිළිසි පිළිසිඳ ගන්න මොඩල් කිසිවත් ගුණවත් අම්මලාගේ කුටේ. දරුවා අවුත්තේ පිළිසිඳ ගන්න සත්‍ය වෙනස් කරන තුරාම අවස්ථාවක් නමුත් ඒක කලින් නම සිල්වත් ගුණවත් කියනවා. සමන්ත ලැබෙන්නේ ඇතැම් එක කාලයක් බලාගෙන ඉඳලා තියෙනවා සත්‍යයක් එවැනි මෞරණි කුටේ පිළිසිඳ ගන්න. ඒකට හොඳටම උදාහරණ පිළිතුරු නැට කාර්ය අපේ වර්තමානයේ තියෙනවා. උදාහරණ රාශියක් තියෙනවා. ඇතැම් එක අම්ම කෙනෙක් සමන්ත ලැබෙන ළමයෙක් මහාන වෙන්න ඕනේ කියලා අපේක්ෂාවෙන් දරුවෙක් ලබා ගන්න කටයුතු කරනවා නම් ඒ ඇතැම්ක පිළිතුරු කාට දරුවා කියන්නේ මේක කලින් මාතාව මහාන වෙලා පොඩි වෙලා සිල්වත් ගුණවත් කෙනෙක් තමයි දැන් ඉන්නේ අම්මලාගේ කීපෙක. එනිසා දෙමෝපියන්ගේ ගුණයන්ට සාපේක්ෂව තමයි බොහෝ විට තමයි ධර්මම් ලැබෙන්නේ. ඒක සත්‍යයක් මත පින්තුනි. අමා එකකාර ගුණයේ නැබර වෙලා ඉන්න ඒක තමයි අවාසියක් නෙවෙයි තමයි ලොකු ප්‍රතිලාභයක්. මෙලොවම ජීවිතය දෙවියන් දක්නම වගේ දැක්කා කරනවා තමයි සිල්වත් සමාජ සමාජය කරනවා. එනිසා බුදුහාම ප්‍රවේශනා කරනවා සත්වෝත්තේන සම්පන්නෝ සත්‍යමයි සම්පීලේ යම් කිනේ යුක්තනම් යම් යම් පරේ සම්පජේ සම්සකප්පීර පූජති යම් යම් යනකට යනවා නම් ඒ යම් යන සංවලදී මහා බෞරවයට සම්මානිත බුදු පූජාවක් සම්පන්න කිරීමක් වෙනවා. ඒක පිළිතුරු අල්ලදීන කරන්නේ අල්ලදීන කරන පෙරෙන් ආය පුස්නා කරන මෙන්නේ අල්ලදීන අනිකේ නැගෙන මෙයා මගේ හැදෙන්ද පත්තරේ ඒ දෙකේ රූපාංගී උදානනම නමුත් ඒ වෙනකලක් නේද නැත්තේ. නමුත් අවංක බලමාන සතුම්ම කෙනෙක් කියන ඇතිවන විශ්වාසයේ නිසිද හදවත් වල බොහෝ කාර්යයක් තියෙනවා. ඒ ප්‍රධානයේ තමයි ජීවත්වන කාලේ ගෞරවාන්විත ජීවත් වෙන. විසාරකව සමාජය අපිට තියන්න නැහැ. නොබියව ඕනම දේසක් ඉදිරියේ දෙමින් සිටින සමාජ ලෝකයක් යනවා. අන්න ඒ සත්‍ය ලබා දෙන්නේ නැති නිසා අපට බුදු ආමෘත ධර්ම දේශනා කරේ. ඒ වගේම අනාගතයේ එන්න තියෙන දුක් වලින් අපව නිදහස් කරන්න. අපි මේ අතුරු කරන්නේ වෙනස් කරන අපිව කැමති විදියට නොති වෙන ඒවා ටිකක් අපි මේ පරිහරණය කරන්න හේතින කරුණ අර තියාම තේරුම් අරගෙන ඒවා පිළිබඳව තියෙන පිළිතුරු හැමීම බැලීම ටිකෙන් ටික අඩු කරගන්න. එහෙමම අපට හේතිය අනාගතයේ අනන්‍ය වැළපෙන දිනවත් ආකාරයෙන් සමාජෙන් දාන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමා ප්‍රයෝජන ගන්න විදිහ කියන්නේ වන්නේ අනාගතයේ දෙක දුක්කට හත්ලා මහලු වෙනා මරණයට පත්වීමගේ කාරණේදී කොච්චරනම් කඩනවද වැරදෙනවද කඩනවද කියන්නේ නැද්ද කියන කාරණිය මතයෙන් සමන් කොච්චර ධර්මයේ ප්‍රයෝජන ගන්නවද කියන එක තේරෙනවා. අන්න එහෙම නම් වෙනදී දැන් දැන් අපේකට පුරුදුහන් වෙන්න ඕන. අපි ධර්මයේ සම්මත දෙන්නට ඕන දහම් අහන සිල්වත් කමක් ඉන්නේ හිත දින කරලා සමගි දර්ශනා වඩලා අනිත්‍ය දුක්ඛනාත්ම කියන මාර්ගෙන වෙනස් වෙන ලෝකේ ඉන්නවට කියන ස්වාමීන් වහන්සේ මානසික ගැටට කරගන්න අපි උත්සාහ කරනවා. ඒක තමයි අපි සැබෑ එකම ධර්මයෙන් ගන්න ප්‍රතිලාභය. ඒ ප්‍රතිලාභ ලබන්න අපි වහාම කරමු. අපේ ජීවිත බලපාන ධර්මයට නිරුත් කරගෙන දැහැ ජීවිත ගත කරමු. බුදු මාර්ගයේ ධර්ම රත්නයේ ඒකේ ස්වාමි වහන්සේලා කෙරේ අපි අදවතින්ම ගෞරවයෙන් අපි ජීවත් වෙමු. ඒකේ කිරීමෙන් අපට දුකින් මිදෙනට හතර සිතින් ලබන්නට ඒ ඒකාන්තයේ හේතු මාර්ගය ඒ සඳහා කටයුතු කිරීමට සේවන් කරමින් මේ හැම දෙනාටම නිරෝගී රෝගී සම්පත් දිනාතර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ සම්මේලනය ප්‍රතිසරණවා ගොරැල්ලි ප්‍රසන්නයින් පාරේ ජාතික මහන් මාසයේ පරිදි ජේ ජයත සමාසින ඒ වගේම ශාන්ති සාමයේ සහ සංජාතී සහෝදරයන් සමඟ බලාපොරොත්තු වෙනවා. සමන්නේ කියන පරිවර්තකයන් අතර දෙකකට කමින්නේ ගිය දැනට කියනවා ගාමී ජයත මහත්මයාගේ අනුමෝදනා කරන්න. ඒකා තමයි මහත්මයාගේ අනුමෝදනා කරන්න. දැනට රුදුව මහත්මයාගේ කියන අනුගමනය ඒ සයිමන් මහත්මයාගේ අනුමෝදනා කරන්න. ගුණවත් මහත්මයාගේ දයාවෙන් මෑණියන්ගේ දයාවත් මහත්මයාට සහෝදරිය වැනි සම්බේකාර නමයන් මහත්මයාගේ ඒ නිගේ ඥාන ඒ හැම දෙනාම කලිපුවපත් අවසන් වූ මොණිවරේ සංකේතවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කියලා තුනවා. රැස්තරගතී සීලු කුණෙන් මන්නේ බලෙන් ඔබට ආරක්ෂා කරන සම්බුද්ධ ශාස්ත්‍රය රැගෙන අනාගතයේ දෙවියොත් මේ දිමන් මොදන්ද අපේ රටේ සම්බුද්ධ ශාස්ත්‍රය ප්‍රෝසායයක් නිද ආරක්ෂා කරගෙනස්වා. මේ හැම දෙනාටම දෙවියන්ගේ දැන් ආරක්ෂාව සැලසේවා. ඉගෙන ගන්නගේ දරුවන් හැමදාම අපි ඉගෙන ගන්න ඊටත් නිරෝගීව අපේ සමාජයේ සේවයන් කරන්නට දෙනවා ආශිර්වාදයන් කරේවා. පින්තුමි දෙවියන්ගේ සම්ප්‍රදායට ආවදාන ප්‍රාර්ථනා කරන විහාරවාසී ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ සාක්ෂිණන් වහන්සේ සතුරාදානිකත් දෙනන්ගේ ගාමිණී ආශිර්වාදයන් කරේවා අනිත්‍යමත් ඇතිව අපි කවුරුන් දෙවියන්ට සින්නන් උදන් කරවමු. Thank you. ආ අම්බනාගම කෙරෙනවා.